තුන්වෙනික තමයි කෙලිහි ගුණ. මේ තුන වෙන් කරන්න බෑ. යම් කිසි කෙනෙක් කෙලිහි ගුණ දන්නවා නම් එයා සත්පුරුෂයෙක්. යම් කිසි කෙනෙක් සත්පුරුෂයෙක් නම් එයා නුවණින් කල්පනා කරන කෙනෙක්. යම් කිසි කෙනෙක් නුවණින් කල්පනා කරන කෙනෙක් නම් එයා සත්පුරුෂයෙක්. යම් කිසි කෙනෙක් සත්පුරුෂයෙක් නම් එයා කෙලිහි ගුණ දන්නා කෙනෙක්. මේ විදිහට මේ තුන එකට තියෙන්නේ. අපිට පේනවා මේ සමාජයේ එක එක්කෙනා කියාගෙන යන දේවල් බැලින්නම් අනේ සත්පුරුෂය අඩුවිනේ. නෝනින් කල්පනා කරන්නේ අඩුවිනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරන්නේ අසත්පුරුෂයෙක්ද සත්පුරුෂයෙක්ද? සත්පුරුෂයා විතරයි මේ ධර්මය අවබෝධ කරන්නේ. මම පළමුවෙන් මේක කියන්නේ අසත්පුරුෂයන්ගේ කියුම් කෙරුම් ගණන් ගන්න ඕනේ නැහැ කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා ධර්මයෙන් ආර්ය ශ්‍රාවකයා තෝරන්නේ කොහොමද? සප්පුරුසානං දස්සාවි. සප්පුරුස ධම්මස්ස කෝවිදෝ. සප්පුරුස ධම්මේ සුවිනීතෝ. සත්පුරුෂයන් අඳුනනවා. සත්පුරුස ධර්මේ දන්නවා. සත්පුරුස ධර්මේ හික්මෙනවා. බුදුරජාණන් වහන්සේ දැන් මේ ලෝක සත්‍යාව සසර දුකින් එතෙර කරවලා පිරිනිවන් පාල අවුරුදු 2500කුත් ගිහිල්ලා අසත්පුරුෂයන්ගෙන් නිඳා පහස අදත් විඳින්නේ නැද්ද? අදත් අසත්පුරුෂයන්ගෙන් නිඳා පහස විඳිනවා. යසෝදරාත් පිරිනිවන් පාලා ඉවරයි. රාහුලත් පිරිනිවන් පාලා. නන්ද කුමාරයත් පිරිනිවන් පාලා. ඒ උත්තමයන්ගේ නම් ඈදගෙන අදත් නිඳා කරනවා. එතකොට මේ අසත්පුරුෂයා කියන එකේනට මේ බෞද්ධ කතාවක් නේ. බෞද්ධයෝ වැඩපුර ඉන්නවනේ ඔයගොඩේ. අසත්පුරුෂයා තමයි මේව කරන්නේ. එතකොට අසත්පුරුෂයාට හිත පහදින්නේ නැහැ. බුදු කෙනෙකුගේ ධර්මයක් ඇහෙනකොට අසත්පුරුෂයාට හිත පහදින්නේ නැහැ. අසත්පුරුෂයා හොයන්නේ අපහදින්න තැනක්. පහදින්න තැනක් නෙමෙයි. අසත්පුරුෂයා අපහදින්න තැනක් හොයාගෙන ඒ දේ උපුටා ගන්නවා. අරගෙන නින්දා කරක යනවා. මේ නිසා මේක මේ ලෝකේ තියෙන එකක්. එතන අපට ඕන කරන්නේ අසත්පුරුෂයාගේ ලක්ෂණේ නෙමෙයි. අසත්පුරුෂයාගේ ලක්ෂණේ මොකද්ද? සත්පුරුෂයන් අඳුනන්නේ නැහැ. සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්නට දක්ෂත් නැහැ. සත්පුරුෂ ධර්මයේහි හික්මෙන්නේත් නැහැ. අසත්පුරුෂය බහුලයි. සිවුරු දාගෙනත් ඉන්න බොහෝම අසත්පුරුෂයෝ. ඒ නිසා අසත්පුරුෂය බහුලයි. අසත්පුරුෂය තමයි හැමතැනම බොහෝ විට බණ කියන්නේ. එතකොට සත්පුරුෂය අඳුනා ගන්න මම මේ සත්පුරුෂයෙක් ගැන සත්පුරුෂයෙක් ධර්මයේ කෙරෙහි පැහැදිච්ච ආකාරය ගැන විස්තර කරන්නයි අද මා කල්පනා කළේ. මේ සූත්‍ර දේශනාව සංයුත්ත නිකායේ පස්වෙනි කොටස තියෙන්නේ. මේ දේශනාවේ නම කුණ්ඩලීය සූත්‍රය. කුණ්ඩලීය සූත්‍රය. ඒ දිනවල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සාකේත කියන නගරේ අංජන වනය කියන මිගදායේ. මිගදාය කිව්වේ මුවන්ට අභය භූමියක් වෙච්ච අංජන වනයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. කුණ්ඩලී කියලා තාපසෙක්. කුණ්ඩලීය. කුණ්ඩලීය කියලා තාපසෙක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා ආරංචි වෙලා ඒ බුදුරජාණන් වහන්සේව බැහැ දකින්ට අංජන වනයේට ආවා. බුදුරජාණන් වහන්සේ සමග සතුටු සාමීචි කතාබස් කළා. ඊට පස්සේ මෙයා කියනවා භවත් ගෞතමයන් වහන්සේ මම මේ ආරාමවල ඇවිදැවිදි ඉන්න එක්කෙනෙක්. විහාර ආරාමවල ඇවිදැවිදි ඉන්න එක්කෙනෙක්. මම පිරිස් අතරේ හැසිර හැසිර ඉන්න එක්කෙනෙක්. ස්වාමීනි භවත් ගෞතමයන් වහන්සේ මම මේකයි කරන්න කියන. මම උදේට කෑම කනවා. ඊට පස්සේ මම පිටත් වෙනවා. මම පිටත් වෙනවා මේ ආරාම ගානේ තවුසන් පිරිවැජියන් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඉන්න ආරාම ගානේ මම පිටත් වෙනවා. ඒ අය ධර්ම සාකච්ඡා කරන

ඉතින් මේ විද්‍යාව චතුරාරි සත්‍ය අවබෝධය යම් තැනක නැද්ද? එතනට කියන්නේ අවිද්‍යාව කියලායි. මොකක්ද අවිද්‍යාව? දුක්ඛේ අඥානං. දුක්ඛාරි සත්‍ය නොදැනීම. දුක්ඛ සමුදය අඥානං. දුක හට ගැනීම ගැන නොදැනීම. දුක්ඛ නිරෝධේ අඥානං. දුක නිරුද්ධ වීම ගැන නොදැනීම. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන නොදැනීම. මේ නොදැනීම මේ සයන්ස් වල නැද්ද? සයන්ස් වල තියෙනවනේ මේ අනවබෝධි ආරි සත්‍ය නැහැ නේකේ. ඒ නිසා මේ මුළු ජීවිත කාර්යම විද්‍යාගාරයක් ඇතුළේ ඉඳලා එහෙමම මලත් ආරි සත්‍ය කරා යන්නේ නැහැ යා. ඇයි ඒ? ඒ පරිේශණය අනාරි පරිේශණයක්. ඒ නිසායි අනාරි පරිේශණයක් සදාචාරයක් නැති, මානව දයාවක් නැති, අවසානයක් නැති අනාරි පරිේශණයක් එක්ක ආරි පරිේශණි ගැළපීම කියන්නේ ඊළඟ අවිද්‍යාව. ඒ නිසා හොඳට තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන විද්‍යාව කියන්නේ චතුරාරි සත්‍ය අවබෝධය. මේ චතුරාරි සත්‍ය අවබෝධය කෙනෙකුට ඇති වෙනවා සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන්. සත්‍ය ඥාන කිව්වේ මේ දුක ආරි සත්‍යයක්. දුක හට ගැනීම ආරි සත්‍යයක්. දුක නිරුද්ධ වීම ආරි සත්‍යයක්. මේ දුක නිරුද්ධ වෙන මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය ආරි සත්‍යයක් කියලා ඇති වෙන අවබෝධය. ඒකට තමයි සෝතාපන්න වෙනවා කියන්නේ. එයාගේ සම්මාදිට්ඨිය ඇති වෙනවා. එතන ඉඳලා යා මාර්ගය පුරුදු කරනකොට මේ එක එක ආරි සත්‍යයට කරන්න ඕන දේවල් අවබෝධ කරගන්නවා. දුක නම් වූ ආරි සත්‍ය අවබෝධ කළ යුතු එකක්. දුක හට ගැනීම නම් වූ ආරි සත්‍ය ඔව් නැති කර දැමිය යුතු, ප්‍රහාණය කළ යුතු එකක්. තණ්හාව. දුක්ඛ නිරෝධේ නම් වූ ආරි සත්‍ය සාක්ෂාත් කළ යුතු, අධ්‍යක්ෂ යුතු එකක්. තණ්හාව නිරුද්ධ කළ බව. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය අෂ්ටාංගික මාර්ගේ නම් වූ ආරි සත්‍ය සීල සමාධි ප්‍රඥා වශයෙන් ප්‍රගුණ කළ යුතුයි කියලා එක එක ආර්ය සත්‍යයට කළ යුතු කෘත්‍යය. කෘත්‍යය කිව්වේ කළ යුතු දේ අවබෝධ කරගන්නවා අර සත්‍ය ඥානෙට ආපු එක්කෙනා. ඊට පස්සේ ආයේ ඒ කෘත්‍ය උදෙසා ධර්මයේ හැසිරෙනවා. දුක අවබෝධ කිරීම පිණිස, දුක්ඛ සමුදය ප්‍රහාණය කිරීම පිණිස, දුක්ඛ නිරෝධේ සාක්ෂාත් කිරීම පිණිස, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රගුණ කර ගැනීම පිණිස කැප වෙනවා. එතකොට මොකද වෙන්නේ? දුක සම්පූර්ණයෙන්ම අවබෝධ කර ගන්නවා. දුක සම්පූර්ණයෙන්ම අවබෝධ කර ගන්නවා. ඒක තමයි කෘතඥානෙ. ඒකල්ලා ඉවරයි. දුක සම්පූර්ණයෙන් අවබෝධ කර ගන්නවා. දුක්ඛ සමුදය දුක හටගන්න හේතු වෙච්චදී සම්පූර්ණයෙන්ම ප්‍රහාණය කරනවා. දුක්ඛ නිරෝධය ඒ කියුවේ අර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනම නිරුද්ධ වෙන බව, සම්පූර්ණයෙන්ම තුනම නිරුද්ධ කරපු බව සාක්ෂාත් කරගන්නවා, අත්දකිනවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා සීල සමාධි ප්‍රඥා වලින් සම්පූර්ණ කරගන්නවා. භවනා වශයෙන් සම්පූර්ණ කරගන්නවා. ඒක මොකද්ද? කෘතඥාන. එතකොට රහතන් වහන්සේ කෘතඥානී තියෙන්නේ කාටද? රහතන් වහන්සේට. අන්න විද්‍යාව. විමුක්ති කියන්නේ විද්‍යාවට පත් වෙනකොටම නිදහස්. විමුක්තිය කියන්නේ නිදහස. මොකද්ද නිදහස? දුකින් නිදහස් වීම. පංච උපාදානස්කන්ධයෙන්, පටිච්ච සමුප්පාදයෙන්, ඇස කන නාසය දිව කය මනසින් ධාතු වලින් නිදහස් වීම. නිදහස් වෙනවා. එතකොට චතුරාරි සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ වීම තුළින් දුකෙන් නිදහස් වීම තමයි විඥා විමුක්ති. බුදුරජාණන් වහන්සේ දේශනා කළා කුණ්ඩලිය. තථාගතයන් වහන්සේ මෙන්න මේ අනුසස් දකිමින් කිව වාසය කරන්නේ. මොකක්ද අනුසස්? විද්‍යා විමුක්ති ඵල. විද්‍යා විමුක්ති ඵල අනුසස් දකිමින් කිව වාසය කරන්නේ. බලන්න මේ ආගන්තුක මිනිසෙකුට මේ විස්තර කරන්නේ.

අමනාප රස දෙනුන කියලා හෝ සීත කලබල කරගන්නේ නැහැ, අවුස්ස ගන්නේ නැහැ, එහෙම්ම තැම්පත්ව ඉන්නවා. කයට මනාප පහස ලැබුණා කියලා හෝ අමනාප පහස ලැබුණා කියලා හෝ සීත කලබල කරගන්නේ නැහැ, එහෙම්මම තැම්පත් කරගෙන ඉන්නවා. මනසින් අරමුණු, මනසට අරමුණ සීතුණා කියලා, මනාප අරමුණක් හිතුණා කියලා ඒ කෙරෙහි රාගය උපද්දවන්න යන්නේ නැහැ. සිත කලබල කරගන්න නැතු ඉන්නවා. මනසට අරමුණු දෙන්න දී අරමුණු වලින් දේශය ඇතුණා කියලා, අමනාප ඇතුණා කියලා දේශය ඇති කරගන්න යන්නේ නැහැ. දේශය ඇති කරගන්න යන්නේ නැහැ, හිත කලබල කරගන්නේ නැහැ. හිත තැම්පත් කරගෙන ඉන්නවා. යතෝචකෝ කුණ්ඩලිය බික්කුණෝ, කුණ්ඩලිය මේ භික්ෂුවට යම් දවසක ඔය විදියට ඇහෙන් රූපේ දැකලා මනාප අමනාපේසු රූපේසු, මනාප අමනාප රූප ගැන කය එහෙමම තියෙනවනම් ඇවිස්සෙන්නේ නැත්තම්, තිතං චිත්තං සිත එහෙමම තියෙනවනම්, අජ්ජත්තං සුසන්තිතං තමා තුළම හිත තැම්පත් වෙලා තියෙනවනම්, සුවිමුත්තං ඒ මනාප අමනාප දෙක මුල් කරගෙන ඇතිවෙන රාග ද්වේෂේ නිදහස් වෙලා නම්, ආනේකට කියනවා දඩට පිහිටපු ඉන්ද්‍රිය සංවරය කියලා. කණින් ශබ්දය අහලා මනාප අමනාප ශබ්ද ගැන, නාසයෙන් ආග්‍රහණය කරලා මනාප අමනාප ගන්ධ ගැන, දිවෙන් රස විඳින්නා වූ මනාප අමනාප රස ගැන, කයට දැනෙන්නා වූ පහසේ මනාප අමනාප පහස ගැන, මනසට එන සිටිවිලිවල මනාප අමනාප අරමුණු, මේවට සිත කැළඹෙන්නේ. ඒ මට්ටමට යා ආපු ගමන් එයාට තියෙනවා ඉන්ද්‍රිය සංවරය. මේ විදිහට ඉන්ද්‍රිය සංවරයේ වැඩෙනකොට, බහුල කරනකොට, ඉන්ද්‍රිය සංවරු ඒවම් බහුලීකතෝ, ඔය ආකාරයෙන් ඉන්ද්‍රිය සංවරයේ බහුල වශයෙන් ප්‍රගුණ කරනකොට තීනි සුචරිතානි පරිපූර්ණಂತಿ, තුන් සුචරිතය සම්පූර්ණ වෙනවා. ඉන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුණ්ඩලිය මේ ඉන්ද්‍රිය සංවරය තුළ හොඳට පිහිටලා තුන් සුචරිතය වඩන්නේ කොහොමද? ඉද කුණ්ඩලිය බික්කු කාය දුචරිතම් පහය, කාය සුචරිතම් භවේති. එතකොට යාට පුළුවන් වෙනවා අර විදිහට ඉන්ද්‍රිය සංවරය කිරීම නිසා කාය දුස්චරිතය අත්හරිනවා, කාය සුචරිතය වඩනවා. එහෙනම් අපිට පේනවා පැහැදිලිවම දුස්චරිතයට පදනම වෙන්නේ මොකද්ද? ඉන්ද්‍රිය අසංවරය. ඉන්ද්‍රිය අසංවරය තුළ තමයි දුසිරිත වැඩෙන්නේ. එහෙනම් සුචරිතය වැඩෙන්නේ මොකෙන්ද? ඉන්ද්‍රිය සංවරයෙන්. දැන් බලන්න මේක තම තමන් විසින් තම තමන් තුලන ඇති කරගන්න තියෙන්නේ. තමන් ඉන්ද්‍රිය අසංවර කරගත්තොත් පළවෙනි හානිය තියෙන්නේ කාටද? තමාට. තමා ඉන්ද්‍රිය සංවර කරගත්තොත් පළමු ආනිසංසයත් තමාටමයි. කාය දුච්චරිතම් පහය, කාය සුචරිතම් භවේති. කාය සුචරිතය වඩන. දුච්චරිතය කියන්නේ මොකද්ද? කාය මුල් කරගෙන අකුසල් කිරීම, සතුන් මැරීම, සොරකම් කිරීම, වැරදි කාම සේවනයේ හැසිරීම, මේ තුනින් වෙන් වී වාසය කරනවා යා. එතකොට කයින් සුචරිතය වඩනවා කියන්නේ ඒකයි. එතකොට කයින් සුචරිතය වඩන නම් මේ ඉන්ද්‍රිය සංවරය හොඳට තියෙන්න ඕනේ. එතකොට කාය දුස්චරිතෙන් වෙන් වී වාසය කරනවා. කාය දුස්චරිතෙම ආරවා. එතකොට කාය සුචරිතය කිව්වේ සතුන් මරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේවනයේහි යෙදෙන්නේ නැහැ. ඊළඟට වචී දුස්චරිතේ බැහැර කරනවා යා ඉන්ද්‍රිය සංවරය නිසා. මොකද්ද වචී දුස්චරිතය? වචනෙන් වෙන අකුසල් මොනවාද? මේ බොරු අසත්‍යයක් බව දැන දැන, අභූතයක් බව දැන දැන ඇත්ත වගේ කියනවා. මොකද්ද ඒක? බොරු කීම. හරියට කරනවා මිනිස්සු ඒක. අසත්‍ය බව දැන දැන, බොරු බව දැන දැන ඇත්ත වගේ කියනවා. ඒකට හේතු අර ඉන්ද්‍රිය සංවරේ පිරිහීම. ඉන්ද්‍රිය සංවරේ නෑ, ඉන්ද්‍රිය අසංවරේ. ඊළඟ එක කේලම් කියනවා. දැන් මේක කිව්වහම මේ කිනා තුල අමනාපයක් හට ගන්නවා. මේක ගැන ප්‍රශ්නයක් ඇති වෙනකල් දැන දැන අතනින් අහලා මෙතන කියනවා. මෙතනින් අහලා එතන කියනවා. මේකට තමයි කේලම. ලියුමකින් ලියලවන්න පුළුවන්. මෙන්න මෙහෙම බැන්නා ඔබට. මෙහෙම නිନ୍ଦා අපහාස කළා. එතකොට මොකද වෙන්නේ? අර හොඳ හිටිය මිනිස්සයාගේ ඔළුවට නැති ප්‍රශ්නයක් දැම්මා. ඒක මොකද්ද? කේලම. මේ විදියට හරියට තියෙනවා කේලම. කේලම කියලා කියන්නේ වචනෙන් කෙරෙන දුෂ්චරිතය. වචනේ වැරදි විදියට හැසිරවීම කේලම. ඊළඟ එක පරුස වචන. මිනිස්සෙකුගේ හිත රිදෙන ආකාරයට නින්දා අපහාස කරලා අසභ්‍ය වචන වලින් හිතේ සංසිඳීම නැති වෙන ආකාරයට බැනවැදීම, අපහාස කිරීම, නින්දා කිරීම මේ ඔක්කොම ඇති වෙන්නේ පරුස වචන වලට. ඒ ඔක්කොම පරුස වචන. ඒව වචනෙන් සිදුවෙන දුෂ්චරිතේ හරියට කරනවා මේවා. ඉතින් බොහෝ දෙනෙක් ඉතින් මරි බුදුරජාණන් වහන්සේ ඒකනේ නියපොතේ පස් ටිකක් ගත්තේ. සුගති උපදින්නේ මෙච්චරයි කිව්වනේ. ඔක්කොම දුගති. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පිරිනම්පල තාමත් බණින්නේ උන්වහන්සේට. කොහෙද ඒගොල්ලෝ යන්නේ? දුගති උපදින්නේ. දුගතියට යන්නේ. පිරිසිදු ධර්මයකට නින්දා පහස කරන එකට දුගතිය මිසක් වෙන තැනක් නැහැ. ඇයි හිත පහදවලන්නේ නැන්නේ? ඉත අපහැදීමනේ මේ ඔක්කොම කරන්න තියෙන්නේ. ඉන්ද්‍රිය අසංවරින්නේ කරන්න තියෙන්නේ. ඊළඟ එක සම්පප්පලාප. ඕන තරම් කතා කර කර ඉන්න පුළුවන්. ඒවට දොස් කියන්නේ කවුරුත් නැහැ. සම්පප්පලාප කතා කර කර ඉන්නකොට ඒවට දොස් කියන්නේ කවුරුත් නැහැ. දැන් අපි මේ ධර්මයේ කියනවා සිංහලෙන් කියනවා කියලා කොච්චර බයිනවද? වෙලාවක පාලියෙන් කියන්න ඕනේ. එතකොට වනි තේරුන්නේ නැහැ. තේරුන්නේ නැහැ කියන්නේ. එතකොට මේකෙන් තේරෙන මොකද්ද? මේ හිස් වචනේ. හිස් වචන කතා ඕනතරම් හිස් වචන කතා කර කර ඉන්නවා කෙලවරක් නැතුව. හිස් වචනේ දොස් දකින්නේ නැහැ. ඇයි මේ? ඉන්ද්‍රිය සංවරනේ වචනේ දුසිරිතේ යෙදෙනවා. වචනේ දුසිරිතේ යෙදෙනවා. ඉතින් මේවායි අතාරිනවා කියන ඔයා. අන්න බලන්න ඉන්ද්‍රිය සංවරයට ආපු එක්කිනාට එතකොට අපිට පේනවා මේ ඔක්කොට මේ හේතු වෙන්නේ මොකද්ද? මේ ත්‍රිවිධ දුෂ්චරිතයේ හේතු අභ්‍යන්තරේ කැළඹෙන්න ඕනේ. අභ්‍යන්තරේ පිරිහෙන්න ඕනේ. සිත අපිරිසිදු වෙන්න ඕනේ දුෂ්චරිතයේ දෙන්න. සිත පිරිසිදු නම් දුෂ්චරිතයේ දෙන්න බෑ. සිත අපිරිසිදු වුණාම තමයි අපිරිසිදු සිතකින් තමයි ඒව කරන්න තියෙන්නේ. එතකොට එයා මොකද කරන්නේ? හොඳට ඉන්ද්‍රිය සංවරයේ පිහිටපු කෙනා දුෂ්චරිතේ බැහැර කළා, සුචරිතේ වඩනවා. සුචරිතේ වඩනවා. ඊළඟට මනෝ දුච්චරිතම් පහය මනෝ සුචරිතම් භාවේති. මනසින් වෙන දුෂ්චරිතේ බැහැර කළා, මනසේ සුචරිතේ වඩනවා. එතකොට මනසිනුත් දුෂ්චරිතයක් වෙනවා. මොකද්ද මනසින් වෙන දුෂ්චරිතේ? අනුන්ගේ දේවල් වලට ආසා කිරීම. කොහොමත් බුද්ධ දේශනාවේ සඳහන් වෙනවා මේ මසුරුකම් පහක් මේ හිතක ඇති වෙන. ඒ මසුරුකම් පහ අත්නොහැර මගපල ලබන්න බෑ. ඒ මසුරුකම් පහ තමයි ආවාස මච්චරිය, කුල මච්චරිය, ලාභ මච්චරිය, වන්න මච්චරිය, ධම්ම මච්චරිය. ආවාස කෙරෙහි මසුරුකම්. ආවාස කෙරෙහි මසුරුකම කියන්නේ විහාරාරාම කෙරෙහි ආසාවක් ඇති වෙනවා. වෙන කෙනෙක් එතනට ඒ කියලා අකමැති වෙනවා. තමන්ට මේක කරගෙන යන්න ප්‍රධාන වෙන්න ආසා කරනවා. මේක තමන්ගේ දෙයක් කියලා රැක ගන්න ඕනේ කියලා තමන් උදෙසා ඔන්න මසුරුකම හට ගන්නවා. ඊට පස්සේ වෙන කොයි කොයි හරි හොඳට විහාරාරාම හැදෙනවා නම් ඒවට ඊර්ෂ්‍යා කරනවා. ඊර්ෂ්‍යා කරනවා. ඉස්සා මච්චරි එකට තියෙන. ඊර්ෂ්‍යාවත් මසුරුකමත් එකට තියෙන අත්තල් බැඳගෙන ඉන්නේ. ගෙවල් දොරවලට තියෙම ඔන්න තමන් මොනවා හරි ගේ පොඩ්ඩක් හදා ගන්නවා. අල්ලපු ගෙදර හොඳට හදනවනම් ඔන්න හූල්නවා. උන්ට සල්ලි කොහෙන්නේ? කුඩු විකුණලා වෙන්නේ ඇති. හොරකම් කරලා වෙන්නේ ඇති. කාට හරි ওই ගිනි ගෙඩි දීලා වෙන්නේ ඇති. අර ධාර්මිකව හම්බ කළත් ඒක දකින්නේ නැහැ. ඇයි ඊර්ෂ්‍යාව? හරියට මිනිස් ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවනේ. ඊර්ෂ්‍යාව පැවිද්ද තමයි ඊර්ෂ්‍යාව අංක එක. එතකොට හරියට ඊර්ෂ්‍යාවෙන් පෙළෙනවා. එතකොට මේ ඉරිසියම් පෙළෙනකට මොකද වෙන්නේ? ಗುಣ මොකවත් කිසි ගුණයක් පේන්නේ නැහැ. ගුණයක් හඳුන ගන්නත් බෑ. ගුණයක් දකින්නෙත් නැහැ. දකින්නෙම ඇදීමයි, නුගුණමයි. නුගුණමයි දකින්නේ. ආන් එතකොට අඳුනගන්න මෙයා ඉරිසියාවෙන් පෙළෙන කෙනෙක්. මේ ඉරිසියාවෙන් පෙළෙමින්නේ කියන්නේ ආවාස මච්චරිය, මගපල් ලබන්න බෑ. කුල මච්චරිය, දායකයින් හිතෙන් අල්ලගන්න මෙයා මගේ දායකයා. අසවලා මගේ දායක, අසවලා මේ විහාරස්ථානි දායකක දායකව අල්ලගන්නවා. ගෙවල් දොරලොත් එහෙම අල්ලගන්නවා. මෙයා මං එක්ක විතරක් ඇසුරු කරන්න ඕනේ. මෙයා මගේත් එක්ක විතරක් හිතවත් වෙලා ඉන්න ඕනේ කියලා අල්ලගන්නවා. ඒතර විනයත් එක්ක ඇසුරු කළොත් විනයට හිතවත් වෙනු මොකද වෙන්නේ? ඊර්ෂියාව ඇති වෙනවා. ඊට පස්සේ බිඳ වෙනවා. ඔව් නිඳා පහස කරනවා. ওই සමහර තැන්වල එහෙම ඇති වෙන්නේ. දායකයෙක් බැරි වෙලාවත් මහමෙවුනාටවත් කියනවා. එහෙනම් එහෙම කරගන්න කියනවා. අනිත් වැඩත්. එන්න එපා කියන මේ පැත්තේ. මේ මොකද්ද මේ තියෙන්නේ? කුලමච්චරිය. කුලමච්චරිය. එතකොට මේ කුලමච්චරිය ආවහම හිත පිරිහෙනවා. ඉස්සරහට යන්න බෑ. එතකොට මේක මනසේ ඇති වෙන දුෂ්චරිතයක්. ඊළඟට ලාභ මච්චරිය. තමන්ට ලැබෙන දේ ගැනත් මසුරුයි. වෙන කෙනෙකුට ලැබෙනවට ඊරිසියයි. ඊට පස්සේ කාට හරි ලැබෙනවනම් බනිනවා ඉතින්. බනනව හැරෙන්න මුකුත් කරන්න බෑ ඉතින්. අනුමෝදන් වෙන්න බෑනේ. අනුමෝදන් වෙන්න නම් ආ ඉතින් යාගේ පින ඒ. අනිත් අයගේ පින කියලා දැකලා සතුට වෙන්න පුළුවන්කම තමයි අනුමෝදන් වෙන එක. අපි කිම කෙනෙක් රූපි ලස්සනයි. අනුමෝදන් වෙන පින. හටහඬ ලස්සනයි. එතකොට එයාගේ පින. එයාට හොඳක් ධනෙ ලැබෙනවා. එයාගේ පින. එයා හොඳට ඉගෙන ගන්නවා. ඒක එයාගේ පින. සන්තෝෂ වෙනවා. එහෙම සන්තෝෂ වෙන්න බෑ. සන්තෝෂ වෙන්න බෑ. මසුරුකම ආවම ඊර්ෂ්‍යාව ඒකත් එක්කම තියෙනවා. ආන් ඊට පස්සේ එයාට මතක් වෙන්නේ අනුමෝදන් වෙන්න මොකුත් බෑ. අනුමෝදන් වීමක් නැහැ. ඒ මනසේ දුෂ්චරිතය. ඊළඟ වන්න මච්චරිය. වන්න මච්චරිය කියන්නේ එක කෙනෙකුගේ රූප ස්වභාව, ඒව ගැන දැනුගත්කම් ගැන. කවුරු හරි කෙනෙක් ලස්සනට ඇඳලා යනවනම් පාරේ. ඒකට තිරසියා කරන්න ඉන්න ඕනේ නේද? ආන් අර කොහොමද උන් හිටි? ඔය යන්නේ හිටිද? කියන්නේ නැද්ද එහෙම? ආ කියනවා. උයන පිහින ඔක්කොම පැත්තකින් තියලා බලන හොරෙන් ජනේලෙන්. අර යසයි අර යන හැටි යසයි යන හැටි. ඕන්න බයිනෝ. ඊර්වසි ගෙදර කට්ටියට කියනවා අර අපහාදින්න මොනවා හරි කියනවා. අපේ උන්ට තමයි කියනවා ඉගෙන ගන්න බාම් බලාපල්ලා කියනවා. එතකොට මේ මොකද්ද මේ ඉන්නේ? ඊරිසියාව මනෝ දුෂ්චරිතේ. මනෝ දුෂ්චරිතේ. ධම්ම මච්චරිය. ධර්මයට තිරසියා කරනවා. ධර්මය ඉගෙන ගන්නවට කැමති නෑ. බණිනවා. සිංහලෙන් කියා දෙනවා. හරි වැඩි. ගිහියන්ට මොකටද මාර්ගඵල ගැන විස්තර? චතුරාර්ය සත්‍ය මොකටද ගිහියයට? ඔය දෙමාපියන්ට පොඩ්ඩක් සලකගෙන ඔහි ඉඳලා මැරිලා ගියම මද කියන්නේ නැද්ද? ඉගෙන ගන්නවට ධර්මය ඉගෙන ගන්නවට ඊරිසියයි. ධර්මය උගන්නනවට ඊරිසියයි. මේ ධම්ම මච්චරිය. එතකොට මොකද? ඇයි මේ හේතුව? තමන් විතර ධර්මය ගත්තට පස්සේ තමන්ට මේක කියාගෙන යන්න අනිත් ඒ ඔක්කොම දන්නේ නැහැ. එතකොට තමන්ට ඕන එක කියන්න පුළුවන්. මේ මසුරුකම් ඔක්කොම මනෝ දුෂ්චරිතයයි තියෙන්නේ. මනෝ දුෂ්චරිතය. හොඳට දැන් බලන්න ඉන්ද්‍රිය සංවරය නැත්තම් මේවට අහුවෙනවනේ. ආන්න බලන්න කොච්චර ලස්සනද බුදුරජාණන් වහන්සේගේ ධර්මය. ඉන්ද්‍රිය සංවරය හොඳට පිහිටියාම කාය දුෂ්චරිතය නැති වෙලා යනවා. වචී දුෂ්චරිතය නැති වෙලා යනවා. මනෝ දුෂ්චරිතය නැති වෙලා නෑ. අර මනෝ අරවට ආස කරන එකයි දේශෙයි. මිත්‍යා දෘෂ්ටියත් මනෝ දුෂ්චරිතයයි තියෙන්නේ. මොකද්ද මිත්‍යා දෘෂ්ටි කිව්වේ? පිම්පව් පිළිගන්නේ නෑ. මෙලව පරලෝ පිළිගන්නේ නෑ. ඔව් මෞපියෝ පිළිගන්නේ නෑ. ඔව් දානේ විපාක ගුණධර්ම විපාක පිළිගන්නේ නෑ. ඕපපාතික සත්‍යයන් ඉන්නවා කියලා පිළිගන්නේ නෑ. ජීවිත අවබෝධය කරපු ශ්‍රමණ බ්‍රහ්මනරු අවබෝධීම මේ ලෝකය ගැන කියනවා කියලා පිළිගන්නේ. හොඳ විස්තරයක් තියෙනවා අර දන්ත භූමි කියන සූත්‍රයේ මට මතකයි. අර ජයසේන කියලා කුමාරයෙකුට ස්වාමීන් වහන්සේ නමක් විස්තරයක් කරන්න ගිහිල්ලා බුදුරජාණන් සුපමාවක් කියනවා. ඒ ස්වාමීන් වහන්සේට කියනවා මේ භික්ෂුව මිනිස්සෙක් කන්දක් උඩට නගිනවා. කන්දක් උඩ නැගලා කියනවා ශා ලස්සන ආ පොල් වතු පේනවා, කුඹුරු පේනවා, වනාන්තර පේනවා, ඈත කඳු පේනවා කියලා කියනවා. බිමේ ඉන්න මිනිස්සෙක් කියන මොනවරුද ඔවා? මොනවරුදයි කියනවා. එතකොට එහෙමනම් කරන්න තියෙන මොකද්ද?

ත්‍රිවිධ සුචරිත හොඳට පිළිපෙහෙන්නකට සතර සතිපට්ඨානට යමු වෙනවා. කතම් භාවිතාච කුණ්ඩලිය චත්තාරෝ සතිපට්ඨාන කතම් බෞලී කතං සත්ත බුද්ධංගේ පරිපූර්ණේති. ඒතර සතර සතිපට්ඨානේ වඩන්නේ කොයි විදියටද කියලා අහනවා. කොහොම බහුල වශයෙන් කරද්ද කියලා අහනවා. බොජ්ජංග ධර්මයන් වැඩෙන්නේ. ඉද කුණ්ඩලියේ බික්කු, කුණ්ඩලියේ මාගේ ශාසනෙහි භික්ෂුව කායේ කායානුපස්සී විරති. කායේ කිව්වේ කාය පිළිබඳව කායානුපස්සනාවෙන් වාසය කරනවා. මොකද්ද කාය පිළිබඳ කායනුපස්සනා? බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආනාපාන සති, ඉරියව් ඉරියාපත සම්පජාන සති සම්පජඤ්ඤය, අසුභ භාවනාව, ධාතු මනසිකාරය, නව සීවතිකේ. එතන කමටහන් 14ක් තියෙනවා. භාවනා ක්‍රම 14ක් තියෙනවා. මේ මේකෙන් මොකක් හරි එකක් එයා පුරුදු කරනවා, හොඳට වඩනවා අර ත්‍රිවිධ සුචරිතී වැඩුණු වෙලාවට. බලන්න කොයි විතර ලස්සනද කියලා. කොයි විදිහටද කරන්නේ? ආතාපි. දැන් යාට තියෙනවා ආතාපි. ආතාපි කියන්නේ කෙලෙස් තෝන වීරිය කියන්නේ. නූපං අකුසල් උපදවන්නේ නැහැ. උපං අකුසල් නැති කරන්නා වූ උත්සාහය කියදේනවා. ඔව්, එතකොට යා ඒකට තමයි කෙලෙස් තවනවා කියන්නේ. කෙලෙස් වඩනවා නෙමෙයි, කෙලෙස් තවනවා. එහෙම කරනකොට නෝණින් සීකරනකොට නූපන් කුසල් උපදවන උපන් කුසලුත් වැඩෙනවා. සම්පජානෝ නෝණින් යුක්තව සතිමා හොඳට සීයෙන් විනය ලෝකී අභිජ්ජා දෝමනස්සං. එයාට මේ මේ ජීවිතය ගැන තියෙන ඇලීම් ගැටින්දි කාතහැරලා, ඇලීම් ගැටින්දි කාතහැරලානේ කෙලින් මුලින්ම. මොකින්ද? ඉන්ද්‍රිය සංවරයට එනකොට එයාන්නේ අභිජ්ජා දෝමනස් වලට වැටෙන්නේ නැති වෙන්නේ. අභිජ්ජා දෝමනස් දෙකම මානසික. අභිජ්ජා කියන්නේ අනුන්ගේ දේවල් වලට ආසා කිරීම. දොම්නස කියන්නේ මානසික දුක. මානසික ඇති වෙන දුක. මේ දෙක අත්හැරලා යයි ඉන්නේ. මේ දෙක අත්හැරලා සීයෙන් යුක්තු නෝණින් යුක්තු කාය ගැන කායානුපස්සනාවෙන් වාසය කරනවා. ඊළඟට අභිජ්ජා දෝමනස් අත්හැරලා මනසින් ඇති වෙන දුම්නසයි මේ ලෝකෙට ආස කරන දේවල් අතෑල්ල කිලිස්තවන වීරියන් යුතු සීයෙන් නෝනින් විඳීම්ගෙන වේදනානුපස්සනාවෙන් වාසය කරනවා. ඊළඟට ආසාවයි දුම්නසයි අතෑරලා වීරියන් යුක්තව කිලිස්තවන වීරියන් යුක්තව නෝනින් යුක්තව සීත ගැන මේ වෙලාවේ මගේ සිටියේ ස්වභාවයේ මේ මේ ආකාරයෙන් දැන් මේ හිත පවතින්නේ, මේ මේ ආකාරයෙන් දැන් පවතින්නේ. එතකොට මේ විදිහට මගේ සිත සිවීම සුදුසු නැහැ. මේක මේ මේ හේතු නිසා තියෙන්නේ. මේක නැති කරන්න මේ මේ කාරණේ ඉරෙන්න ඕනේ. මේ හැමතිස්සෙම 100ෙන් හසුරුවන චිත්තානුපස්සනාව. බලන්න එතකොට 100 හොඳට වැඩෙන්න පදනම වැටෙන්න මොකෙන්ද? ඉන්ද්‍රිය සංවරයෙන්. අපි ඉතින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න නැතුව ත්‍රිවිධ සුචරිතය වඩන්නේ නැතු සතිපට්ඨාන වැඩින්නේ නැහැ කී කී කේන්ද්‍රික ගා ඉදලා හරියනවාද? සතර සතිපට්ඨාන වේලාවට වැඩෙයි මේ ටික අපි සම්පූර්ණ කරගත්තොත්. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සී පංච නීවරණ ගැන, පංච උපාදානස්කන්ධ ගැන, ආයතන හය ගැන, බොජ්ජංග ධර්ම ගැන, ආරි සත්‍ය ගැන හොඳට නෝනින් විමසනවා. ධම්මානුපස්සනාව ධම්මානුපස්සීව වාසය කරනවා. අර බාහිර දේවල් වලට ආසාව ඇති කරගන්නේ නැතු. මොකද හිතේ ආසාව කියන එක ඇතින් හරියට බාහිර අරමුණුත් එක්කනේ. බාහිර දේවල්, බාහිර රූප, බාහිර ශබ්ද, බාහිර ගඳ සුවඳ, බාහිර රස, බාහිර පහස, බාහිර අරමුණු. මේව තමයි අපිට ගොඩාක් මේ හිතේ පළපෑදියන් වෙලා මේ හිත ඇතුලේ මේ මේ කැළඹිලි ඇති කරන්නේ. එතකොට අ ධම්මානුපස්සනාව තුල ඊදිට වාසය කරනකට ඒවම් භාවිතාකෝ කුණ්ඩලිය චත්තාරෝ සතිපට්ඨාන. කුණ්ඩලිය ඔය ආකාරයෙන් සතර සතිපට්ඨාන වැඩුවොත් වඩද්දී වැඩුවට පස්සේ සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති

එතකොට මොකද වෙන්නේ මේ ධම්මවිචය සම්බුද්ධංගය? ඒ කියන්නේ චතුරාරි සත්‍ය අවබෝධයේ තුමන ආකාරයට මෙයා නුවණින් මෙනෙහි කරන්න ඕනේ මේක. නුවණින් මෙනෙහි කරගට විවේක නිසිතම් පංච නිවරණයන්ගෙන් හිත බැහැර වෙලා විරාග නිසිතම්. ඔව් යා වඩන්නා වූ මාර්ගයේ කෙරෙහි නොවැළිලා නිරෝධ නිසිතම්. ඒ අල්ම නිරුද්ධ වීම ඇසුරු කරගෙන අන්න වොස්සග්ග පරිණාමී නිවනට නැඹුරු වෙලා තමයි ධම්මවිචේ සම්බුද්ධංගේ වඩන්නේ. එයාට වීරිය හොඳට පිහිටලා තියෙනවා. මොකද්ද මේ වීරිය? මේ වීරිය කියලා කියන්නේ මොකද්ද? සතර සම්‍යප්පදාන වීරිය. ඒ තමයි ඔව් මේක තනිකර මානසික එකක්. සමහර කෙනෙකුට තියෙන්න පුළුවන් වීරියක් එයා හිතට ගන්නවා මම යනවා මේ 70ක්ම 10ම පයින්. වීරියක් ඒ. සමහර කෙනෙකුට ඇති වෙනා මෙහෙම කොහොමද ගෙදර ඉන්නවා රාණ්ඩුවක් ඇති වෙනවා තරහ වුණා. කේන්තියක් හටගත්. යනවා මං යන්න කියලා. එළියට බැස්ස. බස් කියන්නේ සල්ලි නෑ දැන්. දැන් යන්න තියෙන 70ම 15. යනවා මං අද. වීරියෙන් යනවා 15. මොන වීරියද? මිච්ඡා වායාම. ඒ පටලව ගන්න එපා. සම්මා වායාම කියන්නේ මොකද්ද? ඔව්. උපන්නං කාම විතක්කං නාදි වාසේති පජහති විනෝදීති භ්‍යන්ති කරෝති අනභවං ගමේති. ඔව්. උපන්නා වූ කාම විතරක ඉවසන්නේ. අත්තරිනවා. දුරු කරනවා. දුරිම්ම දුරු කරනවා. අභාවයටපත් කරනවා. උපන්නං ව්‍යාපාද විසක්කං උපන්නා ව්‍යාපාද විතරකේ තරහ. ඔව් නාදි වාසේති ඉවසන්නේ. ඉවසනවා කියන්නේ ඒක හිතේ ඇති වෙන්න දීලා ඉන්න එක. එහෙම කරන්නේ නැහැ. බැහැර කරනවා පජහාති බැහැර කරනවා විනෝදීති දුරු කරනවා. දුරිම්ම දුරු කරනවා නැත්තර නැති කරනවා. උපන්නං විහිංසා විතක්කං විහිංසා විතරක. විහිංසා විතරක කියන්නේ නැසේවා වෙනසේවා අනේමියා පිරිහෙන්න ඕනේ නැති වෙන්න ඕනේ කීකී කල්පනා කරනවද මං ගැන ඔය කල්පනා කරන සමහරු අනේ නැති වේවා ඥානානන්ද මහමේ වුණා වෙනසේවා කීක හිතන අය කොච්චර ඉන්නවද ඒ මොකද මේ විතර්කේ ඔව් විහිංසා විතර්ක විහිංසා විතර්ක ව්‍යාපාද විතර්ක එතකොට ඒව ඇති වෙන්නේ නැහැ ඒව ඇති වෙන්නේ නැහැ වීරියේදී ඒ වීරිය නැතිකම වීරියේ තියෙනවා කියන්නේ මොකද්ද වීරියේ තියෙනවා කියන්නේ ඒවා අකුසල් හැටියට දැන් සතිපට්ඨානෙ පිළිල නැත්නම් වීරිය ගන්න බෑ අර වීරිය දැන් සතිපට්ඨානෙ වැඩුණොත්නේ බුද්ධංග ධර්ම මොනකට වැඩින්නේ ඉතින් සතිපට්ඨානෙ තුල වීරිය දැන් වීරිය නැත්නම් සතිපට්ඨානෙ වඩන්න බෑ ආචාපේ තියෙන්න ඕනේ කෙලස්ථාන වීරිය එතකොට ඒකම වැඩින්න ඕනේ වීරිය සම්බුද්ධංග හැටියට බලන්න කොයිතරම් මේ හිත පිරිසිදු වෙන්න ඕනේද ඉතින් පෙන්වා දෙනවා කොහොමද මේ ඒ වීරිය දියුණු කරලා දියුණු කර ගැනීම ඊළඟට කොහොමද මේ උපන්නා වූ උපන්නේ පාපකී අකුසලී ධම්මේ උපනුපන් පාපී අකුසල ධර්මයන් නාදිවාසී දිවසන්නේ දුරු කරන මේ වගේ වීරිය කරන්න මොකද වෙන්නේ පංච නීවරණ බැහැර වෙනවා වීරිය කරන්න නොයල්ම විරාගය ඇති වෙනවා අර තිබුණා වූ තෘෂ්ණාව නිරුද්ධ වෙවි යනවා නිවන කරා සකස් වෙනවා එතකොට මොකක්ද ඇති වෙන්නේ විරිය විරිය සම්බුද්ධංගේ වඩනවා සති ධම්ම විචේ විරිය පීති ප්‍රීති එයාට ප්‍රීති ප්‍රීතිය කියලා කියන්නේ හරි සතුටුයි සතුට මොකද මේ කලින් මෙයා තුල තිබිච්ච දෙයි දැන් තියෙන දෙයි මෙයා වෙනස දකින්න කලින් අකුසල් ගොඩේ අකුසල් කල්පනා කර කර මේ අනුන්ගේ දේවල් වලට ආස කර කර මේ හිත ඇතුලේ කෙලෙස් වලින් අසහනින් පෙලි පෙලි හිටපු ජීවිතේ දැන් මේකෙන් බැහැර වෙලා සංවරයටපත් වෙලා දමණය වෙලා පංච නීවරණයන්ගෙන් අත් මිදිලා සතිපට්ඨානෙ ප්‍රකට කරගෙන බුද්ධංග ධර්මයෙන් වඩනකට ප්‍රීති නැද්ද ප්‍රීති මේ ප්‍රීතිය තුළ මොකද වෙන්නේ? තවත් නීවරණ ධර්මයන් බැහැර වෙලා යනවා.

ත්‍රිවිධ සුචරිතයේ මැනවින් සම්පූර්ණ වීමෙන් සතර සතිපට්ඨානේ සම්පූර්ණ වෙනවා. සතර සතිපට්ඨානේ සම්පූර්ණ වීමෙන් සප්තබුද්ධංග සම්පූර්ණ වෙනවා. සප්තබුද්ධංග සම්පූර්ණ වීමෙන් විද්‍යා විමුක්ති සම්පූර්ණ කරනවා. අරහත්ත්වයට විද්‍යා විමුක්ති කියලා කියන්නේ නිවනට අරහත්ත්වයේ සම්පූර්ණ කරනවා. මේ මෙහිමයි බුදුරජාණන් වහන්සේ වදාළ මෙහිමයි කුණ්ඩලී මාගේ ශාසනේ තියෙන්නේ වැඩපිළිවෙල. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් අපි එක එක්කෙනා මොන මොන දේවල් කතා කළා. එතකොට බුද්ධ වචනයකින් පැහැදිලිව පේනවා මේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා තියෙන මොකේද කියලා. හරියම පැහැදිලි. එතකොට මේ පැහැදීම කොහොමද? දැන් බලන්න මේ දැන් මෙයා මේ උපතින් බෞද්ධෙක් නෙමෙයි. කවුද? කුණ්ඩලී විභාගවලට බුද්ධ학ම ලියලා නැහැ. විභාග පාස් කළා නැහැ. වාද කරන්නේ සූත්‍ර පිටකේ නැහැ. අභිධර්ම නැහැ කිකි වාද කර කර ඉන්නවද මෙතන මෙයා? වාද කර කර නැහැ. මෙයා මේක ඇහුවා. දැන් බුදුරජාණන් වහන්සේ විස්තර කළා මේ විජ්ජා විමුක්ති. ඒ අරහත්ත්වේ කරා මාගේ ශ්‍රාවකයෝ මෙන්න මේ දේවල් ප්‍රගුණ කරගෙන මේක සාක්ෂාත් කරනවා. මේක තමයි ආනිසංශය. අපි ওই වාද කිරිල්ල නෙමෙයි. මෙයාගේ හිත පැහැදුනා. එහෙනම් ඉස්ලාම මොකද්ද කරගන්න ඕනේ? චිත්ත ප්‍රසාදේ ඇති කර ගැනීම. ඔන්න අමාරු දේ. ඉස්සල්ල කරන්න ඕනේ මොකද්ද? සිත පහදවා ගැනීම. මෙයා පැහැදුනා. අභික්ඛන්තම් භෝගෝතම. බවත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. අභික්ඛන්තම් භෝගෝතම. බවත් ගෞතමයන් වහන්සේ හරිම සුන්දරයි. සෙය්‍යතාපි භෝගෝතම. බවත් ගෞතමයන් වහන්සේ නික්කුජ්ජිතං වා උක්කුජ්ජය. යටට වැහිලා තිබිච්ච එකක් උඩුවතට හැරෙවුවා වගේ. පටිච්චන්නං වා විවරෙය්‍ය. වහලා තිබිච්ච තිරයක් ඈත් කරලා පෙන්නුවා වගේ. තිරේ දෙපැත්තට කළා පෙන්නුවා වගේ. මූල්හස්වා මග්ගං ආචික්කෙය්‍ය. මම් මුලා වූ කෙනෙකුට මෙන්න මේකයි ඔබ යන්න ඕනේ පාර කියලා පෙන්නුවා වගේ. අන්ධකාරේවා තේල පජ්ජෝතං ධාරෙය්‍ය. චක්කමන්තෝ රූපං දක්කින් තීති. ඇසැත්තෝ රූප දකින්නාහුය කියලා අඳුරු ලෝකෙට පහනක් දැල්ලුවා වගේ. අනේක පරියායේන ධම්මෝ පකාසිතු. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් නොයෙක් ආකාරයෙන් ධර්මයේ වදාරන ලදී. ඒසාහම් භගවන්තං සරණං ගච්ඡාමි. ස්වාමීනි මං ඊ භාග්‍යවතුන් වහන්සේව සරණ යාමි. ආන්න සරණ ගියා. ඕකටයි චිත්ත ප්‍රසාදය කියන්නේ. ඕකටයි පැහැදීම කියන්නේ. ස්වාමීනි මම සරණ යනවා. ධම්මංච භික්ඛු සංඝංච. ශ්‍රී සද්ධර්මයට මම සරණ යනවා. දැන් භික්ඛු සංඝ කියන එක යාට අවබෝධයක් නැද්ද? ඇයි දැන් දන්නුනේ මාගේ ශාසනීය භික්ෂුව මෙන්න මෙහෙම ඉන්ද්‍රිය සංවර කරනවා. මාගේ ශාසනීය භික්ෂුව මෙන්න මෙහෙම සුචරිතය වඩනවා. මාගේ ශාසනීය භික්ෂුව මෙන්න මෙහෙම සතර සතිපට්ඨාන ධර්මයන් සම්පූර්ණ කරනවා. මාගේ ශාසනීය භික්ෂුව බොජ්ජංග ධර්මයන් මෙන්න මේ ආකාරයෙන් සම්පූර්ණ කරනවා. මාගේ ශාසනීය භික්ෂුව විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරනවා. එතකොට අන්න සංඝයා කෙරෙහි පැහැදීමක් ඇති වුණා. අන්න සංඝරත්නයේ සරණ ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලා හිටියා. බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලටි භාග්‍ය බුදුරජාණන් වහන්සේ අජිතග්ගේ පානුපීතං උපාසකම් භවං ගෞතමං මන් දහරේතු. බවත් ගෞතමයන් වහන්සේ අද්දපටම් මම දිවිහිමියෙන් තෙරුවන් සරණ ගියේ උපාසකෙක් වශයෙන් පිළිගන්නාසේක්වා කියලා. අපිත් උන් ඒ ක්‍රමයට සරණ ගියා නම් කවදාවත් මේ මනස පිරියෙන්නේ නැහැ. ඒ මොකද හේතුව? ඒ පැහැදීම අවබෝධයකින් යුක්තයි. ඒ පැහැදීම කරුණු සහිතයි. ඒ පැහැදීම නුවණින් සලකා කරන එක. දැන් බලන්න මේ කුණ්ඩලිය කියලා කියන්නේ මේ කවුද? නමුත් කුණ්ඩලියට නිවන් මඟ පෙන්වා දුන්නා. දැන් එතකොට අපි මතක තියාගන්න ඕනේ එක, අපි ධර්මය කීමේදී

පරිපූර්ණව ඉස්සර කළා. කිසිම අඩුවක් නැතුව බුදු කෙනෙකුගේ කාර්යභාරය, ඒකේ බුද්ධ කෘත්‍යය සම්පූර්ණ වුණා උන්වහන්සේගෙන්. සම්පූර්ණ වුණාට පස්සේ උන්වහන්සේට තේරුණා, දැන් ඉතින් මට ඉන්න තියෙන්නේ තව කෙනෙකුගේ ආරාධනාව මත විතරයි. මගේ වැඩේ දැන් කළා ඉවරයි මං. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ සිහිපත් කෙරෙව ආනන්ද හඳුනන මොකද්ද? ඊරිදි පාද හතර වඩලා තියෙන ඕනෑම කෙනෙකුට කල්පයක් වුණත් ඉන්න පුළුවනේ. කල්පයක් වුණත් ඉන්න පුළුවන් ඊරිදි පාද හතර වඩපු ඕනෑම කෙනෙකුට. ආනන්දේ තථාගතයන් වහන්සේත් මේ ඡන්ද චිත්ත විරිය වීමංසා කියන ඊරිදි පාද හතර වඩලා තියෙන්නේ. එහෙම මිසක් ආනන්දේ මට ආරාධනා කළොත් මමත් ඉන්න බලන්නම්. එහෙම දේශනා කරන්න ඇයි මේ? එහෙම අපේක්ෂාවක් නිකලෙස් හිතක ස්වභාවය අඳුන ගන්න. බුදුරජාණන් වහන්සේ තුල තිබුණේ කෙලෙස් සහිත හිතක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ තුල තිබුණේ මොකද්ද? නිකලෙස් හිතක්. උන්වහන්සේට උන්වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ මනුස්ස ලෝකෙට වැඩම කරලා මිනිසුන් අතර වැඩ ඉඳලා මේ මඩගොඩේ නෙළුමක් පිපිනවා වගේ උන්වහන්සේ සම්පූර්ණයෙන් මඩෙන් උඩට ඇවිල්ලා නෙළුම පිපිලා සුවඳ හමලා ඊට පස්සේ උන්වහන්සේගේ ජීවිතේ උන්වහන්සේ පෙන්වා දුන්නා මෙන්න මෙහෙමයි තියෙන්නේ ආරාධනා කළොත් පුළුවන් කිව්වා. ඒ වෙනකට මොකද වුනේ? උන්වහන්සේගේ මාර්ගයේ සම්පූර්ණයි මාර්යා දැක්කම ඒක. ඒ මාර්යානේ කලින්ම කිව්වේ. එතකොට ඔබ හිතන්නේ ආ දැන් මාර්යා ඔන්න ආරාධනා කළා උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වෙලා සුමානින්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කළේ? මම එහෙම පිරිනම් පාන්නේ. එතකොට ඊට පස්සේ මාර්ය ඔබ හිතන්නේ මාර්යා එතකොට විවේක ගන්නේ කියලාද? ආ දැන් ඉතින් උන්වහන්සේ ඕක කළා ඉවරුණා පස්සේ මං හිමීට ගිහිල්ලා හම්බ වෙනවා. එහෙමද උනේ? හේවනැල්ල වගේ පස්සෙන් ආවා. අවුරුදු 7ක් පියවරක් පාසා ලුහු බැඳලා තියෙනවා. අවුරුදු 7ක් පියවරක් පාසා ලුහු බැඳලා තියෙනවා. වැරදින්නේ කොතනද? මම රින්ගනවා කියලා. අවුරුදු 7ක් මේ බල සම්පන්නකම එසේ මෙසේ එකක් නෙමෙයි මේ. ඔබ දන්නේ නැති වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ මාර බලයේ තරම් මැඩලිය නොහැකි බලයක් ලෝකෙහි නැත කියනවා බුද්ධ වචනේ. එතකොට පියවර පහසාලු බැන්න අන්තිමට කරගන්න දෙයක් නැහැ. අන්තිමට හතිවරලක මාරයම කියන මං අවුරුදු 7ක් සෙවණැල්ලක් වගේ ආවා කියනවා. මෙයාගේ සිදුරක් හොයාගන්න. කොහොම එකක්ද එතකොට මේ මේ බුදු කෙනෙක් පහළ වීම කියන්නේ? එහෙම බුදු කෙනෙකුටනේ මේ මිනිස්සු අපහාස කරන්නේ. නින්දා කරන්නේ මේ බෞද්ධයම. අන්‍යාගමිකයන් නම් ඉතින් ඒගොල්ලන්ගේ තියෙන අර හොද්දට ලුණු වගේ නේගොල්ලන්ගේ එක. අපට එහෙම නෙමෙයි තිරුවන් සරණ මේ බොරුවට සරණ යමින් මේක කරන්නේ. බුදුරජාණන් වහන්සේ අන්‍ය එහෙමයි මාර පරාජය කළේ. ඉතින් ඒ පස්සෙන් ආපු එක්කෙන හැමදේසම ලෑස්ති පිට නෙමෙයි දින්නේ. ලෑස්ති පිට ඉන්නේ. සූදානම් පිට ඉන්නේ. කොයිතරම් කරදර කළාද? ධර්මාර්ගයේ පතුරුණකට කොයිතරම් මේ මේ මාරාවසින් කොයිතරම් දේවල් කළාද? ඒ මාර්ගයේ දෙන්නේ නැහැ යන්න කඩාකප්පල් කරනවා. ඊට පස්සේ මොකද වුනේ? ආනන්ද හාමුදුරුවන්ගේ අර පුංචි ප්‍රමාදේ. ආනන්ද හාමුදුරුව සෝතාපන්න වෙලා හිටපු එක්කෙනෙක්. පුතජන කෙනෙක් නෙවෙයි. ඒ වෙනකට ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ සෝතාපට්ටි ඵලයට පත් වීම කියන්නේ සාමාන්‍ය කෙනෙකුගේ එකක් නෙමෙයි. මොකද ආනන්ද හාමුදුරුව සෝවාන් වෙලා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළේ අවුරුදු 25ක්ම. අවුරුදු 25ක්ම සෝතාපන්න ශ්‍රාවකෙක් හැටියට තමයි උපස්ථාන කළේ. ආනන්ද හාමුදුරුවන්ගේ උන්වහන්සේගේ තේරගාථාවේ තියෙනවා සෝතාපන්න වෙච්ච දවසේ ඉඳලා ධර්මයට පැමිණිච්ච දවසේ ඉඳලා රාගසිතක් උපද්දවපු දවසක් දන්නේ නැහැ කියලා. කොහොම 100න් හිටපු එකේද? උතර ඉබඳු 100කින් හිටපු කෙනාගේ හිතට රිංගුවනේ. මාර්යා කොහොමද එතකොට මේක? අපි මේ කයිවාරු ගහගෙන හිටියට අයියෝ මාර්යා කවුද මට දෙන්නම්කෝ යාට. ඔහොම කියනා ඉන්නවා. දෙයි දීලා බලන්න. අපි 100න් පිටලා අහිංසකව අපේ පාඩුව යනවා මිසක් එක එක්කෙනාට චැලෙන්ජ් කරගන්න ගියොත් නම් කවදාවත් මේ ධර්මයේ ජය ගන්න බෑ. තමන්ට තමන්ව ජය ගන්න බෑ. ඒකයි මේක තියෙන. ඉතින් මාර්යා දැන් ලස්සනට හිටියා මේ ආනන්ද හාමුදුරුවෝ හිත වහගෙන හිටියා. බලන්න මේ හිතට අදහස් දෙන්නතු ඉන්නවා කියන්නේ වෙන කෙනෙක් හිතට බලපාලා ආනන්ද හාමුදුරන්ට කළා ඒක. දැන් බුදුරජාණන් වහන්සේ මේක දන්නේ නැද්ද? උන්වහන්සේ දන්නවා. නමුත් උන්වහන්සේ ඒකෙදි අවසාන මොහොතේ චෝදනා කළේ ආනන්ද හඳුරන්ට. ආනන්ද හඳුර කිව්වා ආනන්ද ඔබී වැරද්ද මේ. ඒ මොකද හේතුව? ආනන්ද හඳුර සත්වයකක් යෝනිසු මනසිකාරේ. මාරේ සත්වයකක් නෙමෙයි. තමන් දැනගන්න ඕනි යෝනිසු මනසිකාරෙන් ඒකෙන් බේරෙන්න. තමන්ට නොහැටුණා කියලා ආයෙ වටහා ගන්න එකපාරක්ද බුදුරජාණන් වහන්සේ ඒක කළේ? 16 තැනක. එතකොට උන්වහන්සේ ප්‍රමාණවත් උත්සාහය කරගෙන තියෙනවා. ඒතර ආනන්ද හඳුරට මේ හැම අවස්ථාවකින් බැරි වෙන්නේ. තුන් වතාව ගානේ 16 පොලක සිහි කරද්දි. එතකොට මේකෙන් තේරුම් ගන්න තියෙන මොකද්ද මේ? මාර බලයේ තියෙන දරුණුකම. නමුත් බුදුරජාණන් වහන්සේ හොඳටම දන්නවා මේ මාර බලයේ බිඳගෙන ආනන්ද හඳුරට මේ ජීවිතය අරහත්ත්වයටපත් වෙන්න පුළුවන් කියලා. ඒ නිසා උන්වහන්සේ ඒක ලෝකයාට ධර්මයේ දෙන්න බාධාවකුත් නැහැ කියලා තේරුණා. ඇයි? සම්පූර්ණයෙන්ම බුද්ධකෘත්‍ය කළා. අවසානයි බුද්ධකෘත්‍ය. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පිරිනම් පාන තීරණය කළේ. අපි මේවා තේරුම් අරගෙන ඉන්න ඕනේ. හොඳට කල්පනා කරලා. නැත්නම් ඕකටත් බයිනෝ. හරණයනේම කරපු වැඩි. ඇයි? අර අන්ධ බාල පුතඥයාට ඕනේ මොකද්ද? මොකක් හරි රුඩු කෑල්ලක් හොයාගෙන අපහාස කරන්න ඕනේ. ඒක තමයි පුතඥයාගේ තියෙන පවිතු සිටී හැටි. ඒ නිසා සද්ධාවට පත් වෙච්ච එක නැහැම නෑ. සරණ ගියා යා. සරණ යනවා කියන එක මේ පොඩි දෙයක් නෙමෙයි. ඒ නිසා පින්වතුනි හොඳට මතක තියාගන්න. අපි මේ කෙලවරක් නැති සංසාරේ ඇවිද ඇවිද ගියපු අය. අපිට මේ ආඩම්බර වෙන්න, උදං අනන්න මොකවත්ම නෑ. එහෙම එකක් නෑ මේකේ. අපි කෙලවරක් නැතුව සංසාරේ ඇවිද ඇවිද ගියපු අය. අපිට ගොඩාක් පින් තිබ්බේ නෑ. අන්න මතකයට ගන්න ඕනේ කාරණාව. අපිට ගොඩාක් පින් තිබ්බේ නෑ. ගොඩාක් පින් තිබෙනනම් අපි බුදුරජාණන් වහන්සේව දකින්නවා ජීවමානෝ. ඒ බුදුරජාණන් වහන්සේගෙන් ඒ උතුම් ධර්මය අහනවා. ඒ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. එහෙනම් ඒ ධර්මයේ කරා ගිහිලා මෙලහට අපි විද්‍යා විමුක්ති සාක්ෂාත් කරලා ඉවරයි. පිරිනුවම් පාලා. අපිට ඒ අවස්ථාව ගිලිහුණාද නැද්ද? ගිලිහුණා. අපි සංසාරෙට වැටිලා හිටියේ. අපි ඔහොම ඉපදීපදී මෙරි මෙරි යාවා. ඒ අතර කාලේ මේ ලෝකේ රහතන් වහන්සේලා පහළ වුණේ නැද්ද? ඊට පස්සේ මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවේ පහළ වෙලා සිංහලෙන් ධර්ම දේශනා කළා. එතකොට අවබෝධ වුණේ නැද්ද ලංකාවේ ඉන්න මිනිස්සුන්ට? මාර්ගඵල ලැබුවේ නැද්ද? රහතන් වහන්සේලා බිහි වුණා. හැමතැනම රහතන් වහන්සේලා හිටියා. අඩුගන්නේ ඒ යුගයේ අපි උපදින්න ඕනේ. ඒ රහතන් වහන්සේලාගෙන් බණ අහන්න ලැබෙන්න ඕනේ. එච්චර පින් තිබුණේ නැහැ. එච්චර පින් තිබුණෙත් නැහැ. ඒ යුගයත් ගිලි වුණා. ගිල්ලා ඉපදීපදී මෙරි මෙරි යනකොට හැබැයි පින් ටිකක් තිබ්බා. ඇයි? අප්‍රිකාවේ ඉපදුනේ නැහැ. බටහිර රටක ඉපදුනේ නැහැ. මැද පෙරදිග ඉපදුනේ නැහැ. ඉන්දියාවේ ඉපදුනේත් නැහැ. වෙන ආසියාවේ රටක ඉපදුනේත් නැහැ පින නිසා. ලංකාවෙත් වෙන ආගමක ඉපදුනේ නැහැ. වෙන ජාතියක ඉපදුනේ නැහැ. සිංහල වෙලා ධර්මයේ නැසෙන පළාතක ඉපදුනේත් නැහැ. පින් පොඩ්ඩක් තිබ්බා. එහෙනම් මතක තියාගන්න පින් තියෙන ටිකයි. ඔය පින් ටික නැති කරගන්න එපා. ඔය පින් චුට්ටක් තිබුණට පිටිපස්සෙන් ආපු දේවල් අපේ අකුසල් පස්සෙන් එනවා. පිටිපස්සෙන් ආපු අකුසල් අභ්‍යන්තරේ මේ තමන්ගේ පින වනසන්න පුළුවන්. අයි මේ ධර්මමාර්ගයේ ඉස්සරහට යන්න බාධා කරන්න බැරිද මේ හිතේ ඇති වෙන දේවල් වලට? පුළුවන් නේ. ඊරත් වඩා අනතුරක් තියෙනවා. ඒ තමයි පාප මිත්‍රිය වැඩි. අසත්පුරුෂයන් වැඩි. කෙලෙහි ගුණ නොදන්නා පිරිස වැඩි. අනේ කෙලෙහි ගුණක් දන්නේ නැති පාපී වූ පවිත පුද්ගලයෝ හැම තැනම එක එක දේවල් කියනවා. ආන් ඒකට හිත නතු කළොත් අර පිනයි වෙනසෙන්නේ, වෙන එකක් නෙමෙයි. ඒ පවිත පාපී පුද්ගලයන්, ඒ අසත්පුරුෂන් එක එක ඒවා පතුරවනවා. ධර්මයට එන්න දෙන්නේ නැහැ. හිත පහදවා ගන්න දෙන්නේ නැහැ. අන්න එතකොට අහිමි වෙන්න මොකක්වත්ම නෙමෙයි තමන් රැස් කරපු අර පින් ටික. ඊට පස්සේ මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ කෙරෙහි අපහදින්න ගන්නවා. ධර්මයේ කෙරෙහි අපහදින්න ගන්නවා. ශ්‍රාවක සංඝයා කෙරෙහි අපහදින්න ගන්නවා, බනින්න ගන්නවා, නිඳා කරන්න ගන්නවා. ආන්න පින් ඉවර. ඊට පස්සේ මොකද වෙන්නේ? මරණින් මත්තේ. ඔය බැනපු කවුරුවත් ඉන්නේ නැහැ තමන්ගේ සුගතිය එක්කන් යන්නේ. තමන් දුගතිය යනවා. පින ඉවර වෙලා. ඊට පස්සේ ඉතින් කවුද දන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියවෙන එකට බුදු කෙනෙකුගේ ධර්මයකට නිඳා කළා. බුදුරජාණන් වහන්සේ නමකට නිඳා පහස කළා. ධර්මයකට නිඳා පහස කළා. චතුරාරි සත්‍ය ධර්මයකට නිඳා පහස කළා. ඒවන් නිකන් පොඩි දේවල්ද? කී දෙනෙක් නම් සුගතිය වන්න පුළුවන් දේවල්ද? බුදුරජාණන් වහන්සේ කෙරේ නිකන් ඇති කරගන්න චිත්ත ප්‍රසාදයත් සුගතිය උපදින්න හේතු වෙනවා. වයසක ආච්චි කෙනෙක් හිටියා. පින්දහම් කරගෙන නැහැ. පින්දහම් කරන්න වෙලාවකුත් නැහැ. යාච්චි පාරේ එනවා. ජීවත් වෙන්න විනාඩි 10ක්වත් නැහැ පින. තව විනාඩි 10කින් මැරෙන්න නියම. මහා කරුණිකයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ආච්චිගේ හිත පහදවන්න පුළුවන්. මෙයා බේරන්න පුළුවන් අවස්ථාවක ඉන්නේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හඳුරාදී ස්වාමීන් වහන්සේලාත් එක්ක වැඩියා ඒ පාරේ. ආච්චි ඉස්සරහට එනවා. ආච්චිට අයින් වෙන්න තීරෙන්නේ. ඇයි? හිත පැහැදිලා නැහැ. ආතිත් දෙනවා. බුදුරජාණන් වහන්සේ ආච්චි ඉදිරියේ හිටගත්තා. ආනන්ද හඳුර කිව්වා ආච්චි මේ වැඩ ඉන්නේ. ඔව්. නික්කලෙස් හිතක් ඇති බුදුරජාණන් වහන්සේ. ආච්චි බැලුවා බුදුරජාණන් වහන්සේ දිහා. සිරිපතුල් දක්වා බැලුවා. මහා කරුණිකයන් වහන්සේගේ ඒ රූපෙට පැහැදුනා. ආච්චි වැඳගත්තා. අනේ සාදු සාදු කියලා නැමිලා වැඳා. දන ගහලා වැඳා. බුදුරජාණන් වහන්සේ බණක් දේශනා කළේ නැහැ. ඇති කිව්වා. ඊට ටිකක් දුර ගියා ආච්චි. එළ දෙනක් ඇනලා මැරුණා. නිදා පිබිදියා වගේ සුගතිය උපන්නා. ඒ අවස්ථාවත් අපි අහිමි කරගන්න ඕනේද? මේකේ එක්කෙනාගේ අසත්පුරුෂයන්ගේ බස් අහලා. අන්න ඒක මතක තියාගන්න. මනෝ පුබ්බංගමා ධම්මා. මනෝ සිට්ඨා මනෝමය. මනස තමයි මේ සෑම දෙයකටම මුල. මනස තමයි ශ්‍රේෂ්ඨ. මනසේ තමයි ඇති වෙන්නේ. මනසාචේ පසන්නේන පහන් වූ මනසකින්, පැහැදුණු මනසකින්, භාසතිවා කරෝතිවා කියයි නම් කරයි නම් තතෝනං සුඛමන් වේති. එයාගේ පස්සෙන් සැපය එනවා. ඡායාව අනපායිනී තමාව අත් නොහැර තමා පසුපසේ සෙවණැල්ලක් ඉන්නාසේ. මේක තමන් ඇති කරගන්න ඕනේ චිත්ත ප්‍රසාදේ. මේකේ කිනාගේ උගුල් වලට අහුවෙන්න එපා. චිත්ත ප්‍රසාදේ තමන් ඇති කරගන්න ඕනේ. සමහරු ඉන්නවා චිත්ත ප්‍රසාදේ ඇතික බුදුරජාන් වහන්සේ කෙරේ චිත්ත ප්‍රසාදේ ඇති වෙනවට මේ මහණ වෙච්ච අය හිටි. ඇයි මේ ආනන්ද හාමුදුරුවෝ අනේ ස්වාමීන් වහන්සේ වහන්ස සිකී බුදුරජාණන් වහන්සේගේ අබිබූ කියන මේ ශ්‍රාවකයන් වහන්සේ මේ සහස්සි ලෝක ධාතුවට කතාබස් කළා. බුදුරජාණන් වහන්සේ නමකට කොච්චර කතා කරන්න පුළුවන්ද කියලා ඇහුවා. අප්පමෙය ආනන්දේ තථාගත. ආනන්දේ තථාගතයන් වහන්සේගේ මේ කුසලතාවය ගැන මනින්න බෑ කිව්වා. ආය ආයමත් පෙරත් කරනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආනන්දේ මේ හිරුසඳු කැරකෙන මේ ලෝකේ මේක එක සක්වලක් කිව්වා. මේ වගේ ලෝක 1000ක් සහසි ලෝක ධාතුව කිව්වා. ඒ සහසී ලෝක ධාතු වගේ 1000ක් දිසහසී ලෝක ධාතු කිව්වා. ඒ දිසහසී ලෝක ධාතු වගේ 1000ක් තිසහසී මහා සහසී ලෝක ධාතු. ඒ තාක් දුරට ආනන්දේ තථාගතයන් වහන්සේට කතාබස් කරන්න පුළුවන්. ඕනම් ඊටත් එහා පුළුවන් කිව්වා. ඊරෝසි ආනන්ද හඳුරු විස්මයට පත් වෙලා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ හැබැයි කොහොමද මේ කතා කරන්නේ? ආනන්දය ඉස්සල්ලාම තථාගතයන් වහන්සේ ආලෝකයේ පතුරවනවා. ඊට පස්සේ මේ ආලෝකයේ දිශාවට ඒ ලෝක ධාතුළුනි සත්‍යයන් හිත යොමු කරනවා. එතකොට මේ තථාගතයන් වහන්සේ ශබ්දයෙන් ඒ අයට දැනගන්න සලස්සනවා. එතකොට ආනන්ද හාමුදුරුවෝ කියනවා අනේ සාදු සාදු මට මහා ලාභයක් මා සරණ ගියේ ශාස්ත්‍රුන් වහන්සේ මේසා මහානුභාව සම්පන්නයි කියලා කියනවා. මහා ඍද්ධිමත්. අනුමෝදන් වුණේ නෑ ළඟ හිටපු කෙනෙකුට උදා කියලා. එයා කියනවා ඉතින් ඔහෙට මොකද කියලා හෙව. ඒතර ඒ කාලෙත් හිටියා මේ බුදුරජාණන් වහන්සේ කියලා හිත පහදිනකොට ඒකට කෙනෙහිලිකම් කරන්න. එකල එසේනම් මෙකල කවර කතාද? තේන්සම මේක හොඳට තේරුම් ගන්න මේ මේක ඊට පස්සේ මේ ඒ කාලේ ඔහිගේ බලයක් දෝක ඔහි පහදින්න කියලා ඇහුව කෙලින්ම බුදුරජාන් වහන්සේ ඉස්සරහා. එතකොට බුදුරජාන් වහන්සේ මොකද්ද දේශනා කළේ? ආහා ආනන්දෙට මුකුත් කියන්න එපා කිව්වා. මේ චිත්ත ප්‍රසාදය ආත්ම භාව හතක් සක්විති රජ කරවන්න පුළුවන්. ආත්ම භාව හතක් සක්‍ර දේවීන්ද්‍ර බවට උපද්දවන්න පුළුවන් කො මේ චිත්ත ප්‍රසාදෙට. එහෙනම් මේ චිත්ත ප්‍රසාදෙ කියන්නේ පොඩි එකක්ද? මේ ලෝකේ සමහරු වලිකන්නේ ওই චිත්ත ප්‍රසාදෙ වනසන්නනේ. ඉතින් මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන තමන්ගේ චිත්ත ප්‍රසාදේ තියාගන්න බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ ගැන හොඳට ඒකේ චිත්ත ප්‍රසාදය ඇති කරගන්න. ඒක මේ එක එක්කෙනාට මේ ඕන හැටියට නැති කරන්න දෙන්න දෙපා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ යම් දේශනාවක් ඇටි ඒ දේශනාව ඔබ ඔක්කොම ඔබේ භාෂාවෙන් ඉගෙනගත්තු නිසායි ඔබට ඒ ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති වුණේ. ඒ කවුරු මොනවා කිව්වා මොන ආකාරයට විස්තර කරගෙන ගියත් පාලියෙන් නෙමෙයි සංස්කෘතයෙන් කිව්වොත් අපිට තේරෙන්නේ අපි භාෂාව නොවුනොත්. ඒ නිසා ඒ පාලි භාෂාවෙන් තිබෙන ධර්මය සිංහලෙන් තෝරලා දුන්නේ මහමෙවුනාවේ. එතකොට මොකද වුනේ? ඒකට හිත පහදිනවා. මේ දැන් බලන්න අද ඉගෙන ගත්ත අපි කුණ්ඩලියේ සූත්‍රය අහලවත් තිබ්බද? නෑනේ. මේ වගේ දේශනාවල් බුදුරජාණන් වහන්සේ වදාලා කියලා අහලවත් නෑ. ඉතින් එහෙම එකේ නොයසූදේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සැඟවී තිබෙන ධර්මයේ ඉස්මතු කළ දෙනකොට අන්න හිත පහදවා ගන්න. එක එක්කෙනාට ඕන ඕන දේවල් ගිලින්න එපා. හොඳට හිත පහදවා ගන්න මේ ධර්මයේ ගැන. ඊළඟට මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගය. දැන් මේක හොඳට මේ බලන බුදුගුණ, දහම්ගුණ, සංගුණ තුනම තියෙන මේ කුණ්ඩලී දේශනාවේ. ඇයි බුදුරජාණන් වහන්සේ සත්තා දේවනුසන ශාස්ත්‍රුන් වහන්සේ පේන්නේ මේ දේශනාවල? නිවන් මඟ මනාකොට පේන්නවනේ. ඒතරී ධර්මය පේනවන හොඳට. ඒ වගේම මේ ධර්මයේ අනුගමනය කළ මගපල ලැබුණ මේ ශ්‍රාවකයන් වහන්සේලා මේ තුලින් තමයි මාර්ගඵල ලබන්නේ කියලා දාන ගන්න අద్భుත දෙයක් නෑ මේකේ. අద్భుත දෙයක් නෑ. එහෙම නැත්නම් මේ ධර්මයේ කරේ හිත පහදින්නකට ඒ හිත පහදිනවා කරේ අකමැත්තෙන් එක එකවා කිය ඕවා නෙමේ. උන් රහතන් වහන්සේලා අනාගතී පහළ හරියක කියාවි. තාම රහතන් වහන්සේලා පහළ වෙලා නැහැ නේද? ඒ නිසා ඉස්සරහට පහළ හරිය එක කියව එදාට ඔහිලට තරුපෙණි. එහෙම කියන ඒ පහළ වෙයි. ඒ නිසා මතක තියාගන්න ඒ ඔක්කොම මොකද්ද? ඊර්ෂ්‍යාව. ඒ නිසා මේව හොඳට තේරුම් අරගෙන චිත්ත ප්‍රසාදය ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ කෙරෙහි. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි. බුදුරජාණන් වහන්සේගේ ආරි සංග්‍රහණය කිරි චිත්ත ප්‍රසාදය ඇති කර ගන්න ඕනේ කාටවත්ම මොනම ක්‍රමයකටවත් වෙනස් කරන්න බැරි විදියට. මොනම ක්‍රමයකටවත් සැක උපද්දවන්න බැරි විදියට චිත්ත ප්‍රසාදය ඇති කර ගන්න. ඊට පස්සේ සිල්වත් වෙන්න. සාමාන්‍යයෙන් ඔබට තියෙන්නේ පංච සීලේ. සිල්වත් වෙන්න. ඒ සිල්වත් වීම තුළ මේ දැන් අපි ගත්තොත් යා සතුන් මරන්නේ නැත්තම් යා සිල්වත් කෙනෙක්. සොරකම් කරන්නේ නැත්තම් සිල්වත් කෙනෙක්. වැරදි කාම සේවනයේ දෙන්නේ නැත්තම් සිල්වත් කෙනෙක්. බොරු කියන්නේ නැත්තම් සිල්වත් කෙනෙක්. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියක් නැත්තම් පංචශීලී පිළිපදපු කෙනෙක් යා. එක එක්කෙනා එක එක විදිහට සිල්පද තෝරා ඒවට අහුවෙන්න යන්න එපා. ඕක තමයි පංචශීලී. ඉතින් මේ පංචශීලී සීලවන්ත වෙන පිරිස ඊට පස්සේ මොකද කරන්නේ? මේකට උවමනා කරන ආකාරයට හේතුඵල දහම සම්මාදිට්ඨිය ඇති කරගන්න හේතුඵල ධර්ම නුයන් විමසන්න දක්ෂ වෙනවා. ආන්්‍යවත් ඇති කරගන්න ඕනේ. පහදින්න බුදුරජාණන් වහන්සේ කෙරේ අර පහදිලා බුදුගුණ සීකරණයකට ධර්මයේ සීකරණයකට දැන් බලන්න ඔබට මතක් කරගන්න පුළුවන් නේ සාකේතනුවර බුදුරජාණන් වහන්සේ වැඩ සිටි අංජනවනේ මෙගදායි එදා බුදුරජාණන් වහන්සේ වදාලා මේ කුමක් අනුසස් කොට දකිමින්ද වාසය කරන්නේ මොකද්ද විද්‍යා විමුක්ති ඵල අනුසස් වටි වශයෙන් දකිමින් වාසය කරපු සාස්තුන් වහන්සේ නමක් නේ මම සරණ ගිය සතුටු වෙන්නේ මේ හිත. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම බොහොම දුර්ලභ අවස්ථාවක් මේ ඇවිල්ලා තියෙන්නේ. දැන් මතකද පින් තියෙන ටිකයි. ගොඩක් පින් නෑ. ඒ තියෙන පින් ටික එක එක්කෙනාට නැති කරන්න දෙන්න එපා. කුසල් අකුසල් හඳුනා ගන්න බැරි වුණොත් අසත්පුරුෂයා සත්පුරුෂයා වෙන් වශයෙන් හඳුනා ගන්න බැරි වුණොත් සත්පුරුෂයා කියලා හිතාගෙන අසත්පුරුෂයා ඇසුරු කළොත් අසත්පුරුෂයා කියලා හිතාගෙන සත්පුරුෂයා අතෑරියොත් එයාට අහිමි වෙන්නේ නිවන් මඟ. ශ්‍රද්ධා සීලාදී ගුණධර්ම තමයි අහිමි වෙන්නේ. සත්පුරුෂයා කවදාවත් මතක තියාගන්න මේ දේශයේ ඇති කරවන්න දේවල් කියන්නේ. සත්පුරුෂයා කරන්නේ හිත පහදවන දේවල්. බුදුරජාණන් වහන්සේ මෙසේ මෙසේ වනසේක මේ මේ ධර්මයක් ඇතිසේක ශ්‍රාවක සංගරත්ති මේ මේ ගුණයෙන් යුතුසේක සීලේ මේ ආකාරයයි කී කිමි සෝතාපට්ටි අංග ආරි සත්‍ය මේවා තමයි සත්පුරුෂයා තෝර තෝර දෙන්නේ. ඒ නිසා ඒ සත්පුරුෂයා අඳුන ගන්න සත්පුරුෂ ආශ්‍රය කරන්න අසත්පුරුෂ ආශ්‍රයෙන් වෙන් වෙන්න. ඔබත් හිතවත් වෙලා නිකන් hina වේගන යාරයක් විතර කට පළල් කරගෙන ඉවි හානේ දැක්ක කල් කියාගෙන ඇයි එන්නේ හිත හොඳින් නෙමෙයි. අපි තේරුම් ගන්න ඕනේ ඒක මිනිස්සෙකුගේ කටේ හිනාව තිබ්බට හිතේ තියෙනවා හලහල විස. ඉතින් මේ හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන අවබෝධයෙන් තමන්ගෙන් හිතන්න මට පින් ටිකයි තියෙන්නේ. මම මේ පින් ටික රැක ගන්න ඕනේ. මම මේ පින් වලින් මේ ධර්මාර්ගයේ දියුණු කර ගන්න ඕනේ. මේ එක එක්කෙනාට මගේ පින් ටික විනාශ කරන්න දෙන්න බෑ. ආන්නේ අවබෝධයේ පිහිටලා සෑම කෙනෙකුටම මේ ජීවිතයේදී මේ සෝවාන් මාර්ගයටපත් වෙලා සෝවාන් පලාදී උතුම් මාර්ගඵල අවබෝධ කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේම මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධයේ තුලින් මේ බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලට ඉන්ද්‍රිය සංවරයේ දියුණු කරගෙන ත්‍රිවිධ සුචරිතයේ දියුණු කරගෙන සතර සතිපට්ඨාන ධර්මයන් දියුණු කරගෙන සති ධම්ම විචේ විරිය පීති පස්සද්දි සමාධි උපේක්ඛා යන බොජ්ජංග ධර්මයන් දිනු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මයේ සත්‍ය ඥාන කෘත්‍ය ඥාන කෘතඥාන වශයෙන් විද්‍යාව පහළ කරගෙන ඒ විමුක්තිය නම් නිකලෙසු අමා නිවන කරා යන්නට මේ පින හේතු වාසනා වේවා සාදු සාදු සාදු